කරන වැඩ පිළිවෙලක ඉන් අමෝහය දුරු කළා, දුරු කරන වැඩ පිළිවෙලක ඉන්නවද නැද්ද? ඉන්නවනේ. එතකොට දැන් බලමුකෝ මෙහෙමද කියලා. මතකනේ අර අම්මා කෙනෙක්ගේ පුතෙක් පැවිදි වුණානේ. මේ පැවිදි වෙච්ච පුතා පුංචි කාලේ පැවිදි වුණා. අම්මා ඉතින් දුකෙන් තමයි අවසර දුන්නේ. මේ පුතා ඉතින් ලොකු වුණා. දැන් හාමුදුරුවෝ පාංශුකූල සිවුරු දරාගෙන පාත්‍රයක් අතින් අරගෙන ඕන්න පිණ්ඩපාතේ වඩිනවා ගෙන්ගෙට. අම්මට හරි දුකයි මේක දැකලා. අනේ මගේ පුතා ලස්සන කසී සළු ඇඳලා හිටියේ, හොඳට ගෙදර දොරේ කාපු බීපු කොල්ලා, අනේ ගෙවල් ගාන යනවා කියලා දැන් දුක හිතුණා. ඉතින් මොකද කරේ? ගෑනු ළමෙක් හොයලා ගණිකාවක් කිව්වා මගේ පුතා ගෙදරට ගෙනත් දෙන්න කියලා. ගෑනු ළමයාත් කොන්තරත් එක බාරගත්තා. ඊට පස්සේ මොකද උනේ දන්නවනේ නේද? අහලා ඇති කතා ඕන තරම්. ඊට පස්සේ ගෑනු ළමයා පුංචි ගෙයක් ගත්තා, තට්ටු දෙකේ ගේ අරගෙන ඉතන් ස්වාමීන් වහන්සේ දැන් වඩින තැනම පළවෙනියටම ගෙදර. ඉතින් ඔන්න උපාසිකාව වගේ ලස්සනට ඇඳගෙන, සුදු ඇඳගෙන, වැලමිට දක්වා නේද, ආයේ මැණික් කටුව දක්වා, කකුලේ වලලු කර දක්වා සුදු ඇඳගෙන, ඔළුව සුදු රෙද්දකින් වහගෙන උපාසිකාව දාන බෙදනවා. දවස් දෙක තුනක් ගිහිල්ලා දාන බෙදලා පුංචි උන් දෙතුන් දෙනෙකුට අඬ ගහලා කියනවා, මලේ අද දාන බෙදනට අතින් ඇදපල්ලා රංකාවනුව ගානේ දෙනවා. පොඩි උන් කල්පනා කළා ශෝක් වැඩේනේ, අහකගේ අතින් අදින්න අදින්න කහවනුව ගානේ හම් වෙනවා. ඇද්දට පස්සේ හම් වෙනවා. ඉතින් මොකද කරේ උන් පොඩි උන්ට? ඉතින් ඇද්දා අතින්. එතකොට අර ගෑල්ලාමයි කියනවා, දානේ පූජා කරගන්නවත් දෙන්නේ නෑනේ හාමුදුරනේ මේ කොල්ලෝ, ඔබ වහන්සේ වඩින්නකෝ දානේට ගෙට කියලා පාත්‍රේ ගත්ත ගියා. ඒ කාලේ පුරුද්දක් තිබ්බා, ස්වාමීන් වහන්සේලා පින්ඳ පාතේ වැඩියාම පාත්‍රේ අරගෙන ගෙට ගිහිල්ලා දානේ අරන් ඇවිල්ලා පූජා කරන එක. ඉතින් මේකේ ළඬ ගැව්වා ගෙටේ වඩින්ට කියලා. ස්වාමීන් වහන්සේලා ඉතින් කිසි ප්‍රශ්නයක් නෑ වැඩියා. වැඩියාට පස්සේ ඔන්න ආසනයක් පිළියෙල වුණා. දානේ ගේනකම් වැඩ ඉන්න කිව්වා. වඩ පිට බලපුවම කාමරේ ජනෙල් නෑ, දොරක් විතර. ඉතින් දානේ අරන් එයිනේ කියලා වැඩ හිටියා. ඕන්න මොකද උනේ? උපාසිකාවක් නෑ, සිලින් බිලින් ගගා ආවේ නැතේ. සරුව පිටේ ඇඳගත්තු ගණිකාවක් ස්වාමීන් වහන්සේක පාරටම නැගිට්ටා. ඇයි ඒ ගෞරවයටද? නෑ, බුදුරජාණන්සේ කියලා තියෙන අවවාදෙ පිළිපැද්දා. ඇස් පිල්ලම් ගහන්න නැතුව බලාගෙන ඉන්න ආමඳුරෝ දැන් ගෑල්ලාමයදී. ගෑල්ලාමයා කල්පනා කරනවා, කියනවා, මේ ඇයි ඔය ලස්සන කෙස් කැපුවේ? ඔච්චර කඩවසම් කෙනා ඇයි පැවිදි වුණේ? අපි දෙන්න කසාද බඳිමු. කසාද බැඳලා හොඳට ළමයි හදමු. එහෙම කරලා අපි දෙන්න දරුවෝ හදලා කම් සැප අනුභව කරලා වයසට ගිහිල්ලා අපි දෙන්නම පැවිදි වෙමුකෝ. මේ ස්වාමීන් වහන්සේ ඇස් පිල්ලම් ගහන්න නැතුව බලාගෙන ඉන්නවා. ගෑල්ලාමයා කල්පනා කරනවා, අනේ මෙච්චර ලේසි වැඩකටද මං මෙච්චර කහවණු 60,000ක් ගත්තේ? මුන්නාන්සේ නිකන් එක පාර අහුවෙලානේ මගේ රූපෙට, ඇස් පිල්ලම් ගහන්නවත් නැහනේ, බලන් ඉන්නවනේ කිව්වා. මොකද වෙන්නේ? ඕන්න ওই වෙලාවේ බුදුරජාණන් වහන්සේ සවැත් නුවර ජේතවනාරාමේ ඉඳලා ආනන්දයන් වහන්සේ අමතනවා. ආනන්ද යුද්ධයක්. ඒ වෙලාවේ ආනන්ද ස්වාමීන් වහන්සේ අහනවා, ස්වාමීනි, සේනිය බිම්බිසාර රජුරෝයි පසේ නදී කොසල් රජුරෝයි අතරද කියලා. ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා, ආනන්ද, ඒවා මොන යුද්ධද? ඒවා මොන යුද්ධද? මේක මගේ පුතෙකුයි මාරයාගේ දුවෙකුයි අතර යුද්ධයක් කියලා. එතකොට ආනන්ද හාමුදුරුවන්ට ඉස්පාසුවක් නෑ. අහනවා, ස්වාමීනි, කවුරු දිනයිද? බුදුරජාන් වහන්සේ දේශනා කරනවා, ආනන්ද, මගේ පුතා ඇරෙන්න වෙන කවුරු නම් දිනන්නද කිව්වා. ඔන්න බලන් ඉන්නකෝ කිව්වා. අර ගෑනු ළමයා දැන් අත් දෙක දොරකඩට තියාගෙන එළියට යන්න තැනක් නෑ, එළියට වඩින්න බෑ, ජනෙල් නෑ ගෙදර. දොර අගාව දොරකට හිර කරගෙන කොහේ යන්නද? කොහේ වඩින්නද? නේද? ස්වාමීන් වහන්සේ පැයක් විතර ඇසිපිය නොහැලා බලා හිටියා. බලා ඉන්නකොට ටික ටික ටික ටික මොකද ඉන්නේ ගෑල්ලා මෙයා හිතනවා කමක් නෑ ඇති පදම් බලන්නකො තව ටිකකින් ඔයා මගේ මහත්යනේ. ස්වාමීන් වහන්සේ බලාගෙන හිටියා. ටික ටික ටික ටික මහ පොළොවෙන් ස්වාමීන් වහන්සේ ඉස් වුණා. ගෑල්ලා මෙයාට හිතාගන්නවත් බෑ. හාමුදුරුවෝ ගෑම්ගොදනේ ටික ටික ටික ටික ඉස්සෙලා ඒ ගෙදර කැණි මඩල දෙපලු කරගෙන අහසින් වැඩියේ නිකම්ම නිකං රාග ද්වේෂ මෝහ තිබ්බ හාමුදුරුවෝ ගෙට ඇතුළුනේ. ගෙට වැඩියේ ගේ ඇතුළේ ගෑනු ළමයාගේ රූපෙ දිහැ බලාගෙන අසුභ භාවනාව වඩලා කෙස්වල ඉඳලා යටිපතුලේ ඉඳලා කෙස් දක්වා කෙස්වල ඉඳලා යටිපතුල දක්වා ලස්සන හමකින් වහපු ඔය රූපේ අසූචි ගොඩක් නේ කියලා අසුභ භාවනාව මනාව වඩලා එවලෙම අරහත්වේ සාක්ෂාත් කරලයි අහසින් පැන නැගලා වැඩම කළේ. වැඩම කරලා සවැත් නුවර ජේතවනාරාමෙට ඉර්දියෙන් වැඩලා බුදුරජාණන් වහන්සේ ළඟ වැඳ වැටිලා ඒ ස්වාමීන් වහන්සේ කියනවා ස්වාමීනි මාර යුද්ධ දිනපු සුන්දර සමුද්ද කියන්නේ මට කියලා. උන්වහන්සේලා දනට සුදුසුද නැද්ද? උන්වහන්සේලා සුපටිපන්නයි. රාගය දුරු කළා. දුරු කරන වැඩපිළිවෙලකට පැමිණියා. ඒ නිසයි උන්වහන්සේලා දනට සුදුසු. ඒකයි උන්වහන්සේලා ආහුණෙය වෙන්නේ. ඈත ඉඳන් දානගෙනත් පුදන්ට සුදුසුයි. ඒකයි උන්වහන්සේලා පාහුණෙය වෙන්නේ. ආගන්තුකව ගෙදරට දානෙට වැඩපුවාම දානෙ පුදන්ඩ සුදුසුයි. ඊළඟට ඒකයි උන්වහන්සේලා දක්කිනෙය වෙන්නේ. දන් පැන් පුදන්ඩ සුදුසුයි පින් සලකගෙන. ඒකයි උන්වහන්සේලා අංජලි කරණෙය වෙන්නේ. දොහොත් මුදුන් තියලා වන්දනාවට සුදුසුයි. ඒකයි උන්වහන්සේලා අනුත්තර වූ පින් කෙත වෙන්නේ. රාගය දුරු කළා. දුරු කරන වැඩපිළිවෙලකට පිවිසුණා. එහෙනම් ඒ මහා රහත් පරපුර රාගය දුරු කළා. දුරු කරන වැඩපිළිවෙලක හිටියා. ද්වේෂය දුරු කළා. දුරු කරන වැඩපිළිවෙලක හිටියා. මෝහය දුරු කරා. දුරු කරන වැඩපිළිවෙලක් පුරුදු කළා.